දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කරනවටත් වැඩිය පෞද්ගලික පාසි තහනම් කරනවටත් වැඩිය දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂත්වයක් නැත්නම් ලකුණු ප්‍රමාණයක් තමන්ගේ සාමාන්‍ය පෙළ විභාගයේදී යම් ලබා දීම වගේ දේවල් කරේ මේ දවස්වල අවධානය යොමු කරමින් යනවා.